ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඩොක්ටර් ලසන්ති ජයමානෝනාත් මහත්මිය අද දින සියදීම දානය සෝදානම් කරගෙන වෙදෙල්ලා ස්වාමීන් වහන්සේට දානය පූජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව ප්‍රථමයෙන්ම සම්බුද්ධ පූජා පවත්වලා ආර්ය මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන සංඝීකව දානය පූජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව ඉතින් ඔබතුමිය මේ වස් කාලය පුරාම සුවිශේෂී පින්කම් මාලාවක් සිදු කළා. ජීවිත කාලය පුරාම හිතලත් සතුටටපත් වෙන පුළුවන් ඉතාම මහනීය කුසල කර්ම රාශියක් සිදු කරන සමයක්. 2021 වර්ෂයේ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 6 නමකට වස්සසීම සඳහා ආරාධනා කරලා උන්වහන්සේලාට මේ වස් කාලය පුරාම සිව්පසෙන් සියතින්ම උපස්ථාන කරලා වස් කාලයේ නිමාවට පත්වෙමින් පවතින අවස්ථාවේදී කඨින පින්කමද කලින් සිදු කරන දානමය පින්කමක් විදියට අද දින මේ පින්කම සංවිධානය කළේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට අපි උපස්ථාන කිරීමෙන් සිව්පස්යෙන් සැලකීමෙන් අප ලබන ප්‍රධානතම ප්‍රතිලාභය වන්නේ බෙනිෆිට් එක වන්නේ ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම. මම හිතන්නේ මේ වස් කාලය පුරාම ධර්ම දේශනා රාශියක් පැවතුණා මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ බොහෝ පින්කම් වලට සහභාගි වෙලා තමන්ගේ කුසලයේ දිනු කරගන්න අවස්ථාව ලැබුණා කියලා හුඟක්ම සතුටට පත් වන්නට. භාගතුන් වහන්සේ තම පැහැදිලිව දේශනා කරනවා යම් කෙනෙක් නිසි ආකාරයක දානය පූජා කරනවා නම් සහත්තං දානං දේති සියතින් දානය පූජා කරනවා නම් සක්කච්ඡන් දානං දේති සකසා මනාව සෝදානම් කළ දානය පූජා කරනවා නම් චිත්තකත්වා දානං දේති ගෞරවාන්විත විදියට දානය පූජා කරනවා නම් අනපවිද්දන් දානං දේති නිතර නිතර දානය පුරුදු කරනවා නම් ආගමන දිට්ඨිකෝ දානං දේති කම්පල අදහගෙන දානය දෙනවා නම් මෙන්න මේ සුවිශේෂී ලක්ෂණවල යුක්තව යම් කෙනෙක් දානය දෙනවා නම් ඒකෙනට ලැබෙන ප්‍රධානතම ආනිසංස විදියට සලකන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබීමත් ඒ ශ්‍රවණය කරන ධර්මයේ ඊටම ගැඹුරම ස්ථාන මනවින් තේරුම් අරගෙන ඒ ජීවිතයට සම්බන්ධ කරගන්නටත් ලැබෙන අවස්ථාව විදිහට සැලකන්නේ බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා උන්වහන්සේගේ ධර්මයේ දුකේ නිදහස් වන්නට හේතු වන ධර්මයක් කියන එක. අපට යම් තාක් කායික මානසික දුක් තියෙනවා නම් ඒ සියලු දුක් වලින් නිදහස් වන්නටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් උන්වහන්සේ පැහැදිලි කරනවා කිසියම් දුකක් කෙනෙකුට එනවා නම් ඒ දුක එන්නේ අවිද්‍යාවෙන් ඉන්න කෙනාටයි නුවණින් ප්‍රඥාවෙන් ඉන්න කෙනා වෙත දුක පැමිණෙන්නේ නැහැ කියලා දේශනා කළා. මෙහිදී තම වැදගත් කාරණයක් තමයි අවිද්‍යාව කියන්නේ මොකද්ද ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන කාරණය. අවිද්‍යාව සහ ප්‍රඥාව කියන දෙකේ වෙනස තේරුම් ගත්තොතින් තමයි සැබෑලෙසම අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තාද සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල නෙලා ගත්තාද කියන එක තීරණය වෙන ප්‍රධානතම සංදිස්ථානය තමයි මෙන්න මේ අවිද්‍යාව සහ ප්‍රඥාව කියන කරුණ දෙක තේරුම් ගැනීම. නැත්නම් අවිද්‍යාව සහ විද්‍යාව තේරුම් ගැනීම. අවිද්‍යාව කියලා කියන්නේ අපට යම් කිසි සිතුවිල්ලක් හිතට එනකොට ඒ සිතුවිල්ලත් එක්කම රූපයක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ රූපයේ මේ අවස්ථාවේ තියෙන දෙයක් විදියට හිත බැසගෙන තියෙනවා නම් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්නවා කියලා කියන්නේ සියලුම දුක් ටික විඳින අපි සුදුසු කන් ටික සකසගෙන ඉන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් දැක්වෙන විදියට අවිද්‍යා සංගත ඉඳීමත් එක්කම අර පටිසමුපාදයේ තියෙන සියලු මංග අපේ ජීවිතයට එළඹෙනවා. ඒ අවසන් වෙන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්. විද්‍යාවෙන් ජීවත් වෙනවාද කියන්නේ මොකද්ද? අපට යම් කිසි දෙයක් සිතනකොට ඒ සිතවිල්ල සමග රූපයක් නිර්මාණය වෙනකොටම අපි දැනගත්තොත් මේ පේන රූපය දැන් Tamanට හිතට නිර්මාණය වෙන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ වෙලාවේ පොඩ්ඩක්වත් ඉතුරු නැතු රූපයකුයි තමන්ගේම මනසින් මේ තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගන්න මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් මෙන්න මේකටයි විද්‍යාව කියලා කියන්නේ. මේකටයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වීම යථාර්ථය බවට පත් කරගන්න වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. ඉතින් යම් කිසි අවස්ථාවක අපි මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය දැකලා සුතමේ ඥාණයෙන් අසා දැනගෙන උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කරන දක්ෂුණෝතින් මෙන්න මේකට තමයි දුකේ නිදහස් වීම කියලා කියන්නේ. ලිබරේෂන්, ෆ්‍රීඩම්, ඉමැන්සිපේෂන්, එන්ලයිට්මන්ට් මේ නොයෙක් වචන වලින් ඉංග්‍රීසි වලින් අපි කියන්නේ මෙන්න මේ නිදහස. මේ නිදහස තමයි අපේ ජීවිතයේ තියෙන වටිනාම දේ. මේ නිදහසටපත් වුණොතින් ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපට දුකක් දෙන්න. බාහිර පුද්ගලයෙකුට පුළුවන් කමකුත් නැහැ. බාහිර දෙයකට පුළුවන් කමකුත් නැහැ. අපේ ශරීරය කොච්චර වෙනස් වුණත් ඒ ශරීරය වෙනස් වීමේදීවත් අපට කිසිම දුකක් නොයලෙන විදියට අපේ ජීවිතය සකසා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන් තමයි ධම්මදීපා වික්‍රේ විහෙරද ධම්මසරණාන අඤ්ඤසරණ කියලා දේශනා කළේ. ධර්මයේ ආලෝකයක් කරගෙන දිවයිනක් කරගෙන වාසය කරන්න කිව්වේ මේකයි. ඒ නිසා මේ ප්‍රඥාව ලබාගෙන සතිපට්ඨානය තුළ ධර්මානුකූල වාසය කරනවා නම් ඒ වාසය කරන පමණට අපට බාහිර දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ දුකේ නිදහස් වීම සඳහායි අපි මේ සියලුම පින්කම් කරන්නේ. කඩින පින්කම් ආදී මේ සියලුම දේවල් කළා අවසානයේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණිය තුළින් මේ අවබෝධය ලබා ගන්නට. ඉතින් සතර සතිපට්ඨාන තුල කෙනෙක් වාසය කරනවා නම් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා සත්‍ය බෝධිපාරිසක ධර්ම සියල්ලක්ම සම්පූර්ණ කරගන්නට. සතර සතිපට්ඨාන කෙනෙක් ඉනවා නම් සතර ඍද්ධිපාද, සතර සම්‍යප්පදාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍තබොජ්ජංග, අරසංග මාර්ග කියන මේ කරුණු සම්පූර්ණ කරගෙන සම්මා ඥාන සම්මා විමුක්ති වලින් ජීවිතයේ ඉහළම ලෙස ප්‍රඥාව දිනු කරගෙන දුකෙන් නිදහස් වන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේ ධහමගේ අපි ඉන්නවා නම් බුදු දම සංඝ කියන තෙරුවන් ආශිර්වාදය අපේ ජීවිතයට නිරතුරුව ලැබෙනවා. මේක තමයි බුදු දම සංඝ කියන තෙරුවන් සරණ යාම කියලා දේශනා කළේ. ඉතින් මේ ආධ්‍යාත්මික දිව්‍ය මඟ තවත් ආලෝකවත් කරගන්නට පුළුවන් ඉදී උතුම් පින්කමක් අද දින සිදු කරනවා. මේ සෝදානම් කරපු දාණය සරුවත් මගලන් ආදී උතුම් නික්ලේශිය මහරහතන් වහන්සේ වෙනුවෙන් සංඝසතු කොට පූජා කරන පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මියගිය තමන්ගේ ආදරණීය පියතුමා ඇතුළු යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් අපේක්ෂාවකින් සිටෙත් නම් ඒ හැම දිනාටම මේ පින පුණ්‍ය අනුමෝදනා පිණිස වේවා. ඒ වගේම විශ්සේ කොතනක හෝ සත්‍යේ පින් අපේක්ෂාවකින් සිටිනවා නම් ඒ සියලු දෙනාද මේ පින ඕන් විසින් කරන ලද පින් කමක්සේ සතුට සිතින් අනුමෝදන්ව සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ දාණය සංඝ සතු කොට පූජා කරමු. මේ විදිහට වාක්‍ය කියලා ඉමං බෙක්කහං බෙක්කෝ සංඝස්ස දේම ඉමං බෙක්කහං බෙක්කෝ සංඝස්ස දේම ඉමං බෙක්කහං බෙක්කෝ සංඝස්ස දේම හොඳයි. ලසන් දෙනෝනා මහත්මිය උගක්ම සතුටට පත්වන්න නිතරම දානාදී පින්දහම් සිද කරන ඔබතුමිය මේ දිනේදීත් අදත් මේ උතුම් පින්කමක් සිද කළා. ඉතින් නිතරම තමන්ගේ ජීවිත කාලය පුරාම සිද කරපු දානාදී පින්දහම් ඒ වගේම අනිත් අය වෙනුවෙන් කරපු උපකාරාදිය ධර්ම ශ්‍රවණමේ භාවනාමේ සීලමේ ආදී මේ පින්කම් නිරතුරුව සිහිපත් කරගන්න ඒ සිහි කරන මොහොතක් පාසම තමන්ගේ හිතේ කුසලයේ දිනු වෙනවා. හිතේ සතුට සැනසීම දිනු වෙනවා. ඉතින් මේ සියලුම පින්කම් වලින් ජනිත කරගත් අවපුණ්‍ය ඵලය මියගේ ඥාතිය හොද අනුමෝදන්ව සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් චිරහත් කාලයක් ඉහෙන් රැක දෙත්වා කියන පෙතුමෙන් දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දේයා. රැස් කරගත් මේ සියලු පුණධර්මවල බලයෙන් මෙලොවසෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සතුට සැනසුම සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ. අදේවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතෝ.